द्वितीय परिच्छेदे पलवन पाडम चैतसिक दिपनस मदकुदु पेर पसुनुवी सितहा एकट इपदीमय एकटम निरुद्धवीमय सितिन गन्ना अरमुनम गनीमय सित उपदनातनम इपदीमय यन करुनु सतरिन सितहा संप्रयोगवन धर्मयो चैतसिकयोय සම්ප්‍රයෝග වීමය යනු කවර ආකාරයකින්වත් වෙන් කළ නොහෙන පරිදි මිශ්‍ර වීමය එකට ඉපදීම ආදී කරුණු සතරට සම්ප්‍රයෝග ලක්ෂණ සතරයයි කියනු ලැබේ. චෛතසික 52ක් ඇත්තේය. ඒ සියල්ලම එක සිතක් හා එක්වරම උපදින්නේ නොවේ. එක් එක් සිතක් සමග උපදින්නේ ඒ සිතට අයත් කෘත්‍ය සිදු කිරීමට උවමනා චෛතසික පමණකි. ආලෝකය හා අන්ධකාරය මෙන් එකිනෙකට විරුද්ධ චෛතසිකද ඇත්තේය. අන්‍යෝන්‍ය විරුද්ධ චෛතසිකයෝ කිසි කලක එකට නූපදිති. එබැවින් චෛතසික 52ම එක් සිතක් හා බැඳී එකවර නූපදිය හැකිය. එක් සිතක් සමග එකවරට උපදනා වැඩිම චෛතසික ගණන සතිසකි. 7, 10, 11, 12 යන ආදී ගණන් ඇති චෛතසික සමූහයෝ ඒ ඒ සිතා උපදිති. චෛතසිකයන්ගේ සහයෝගේ නැතිව සිතකට නූපදිය හැකිය. සිතේ සහයෝගේ නැතිව චෛතසිකයටද නූපදිය හැකිය. එබැවින් සිතත් ඒ සිතින් පුරුදු කරන කෘත්‍ය සිදු කිරීමට උවමනා චෛතසික සමූහයත් පෙරපසු නොවී එකවරම ඉපදිය යුතුය. සිත හා එකවරටම උපදනා බව චෛතසික ලක්ෂණයක් වශයෙන් කීයේ එහෙයිනි. ලීයක අරටුව ඉතිරි වී එලය පළමුවෙන් දිරා නැති වී යන්නාක් මෙන් එක් චිත්ත චෛතසික රාශියකට අයත් ධර්මයන්ගෙන් සමහරක් ඉතිරි වෙද්දී සමහරක් නැතිවන්නේ නොවේ. එකක් නිරුද්ධ වෙතොත් එය හා සමගම නිරුද්ධ නොවී අනෙක් ඒවාට නොපැවතිය හැකිය. එබැවින් සිත හා එකවරම නිරුද්ධ වන බවත් චෛතසික ලක්ෂණයක් වශයෙන් කියන ලදී. අරමුණ ගැනීම සිතට අයත් කෘත්‍යය. සිතින් කරන එකම වැඩේ අරමුණ ගැනීමය. අරමුණෙහි රස විඳීම, අරමුණට ඇලුම් කිරීම, විරුද්ධ වීම යන ආදිය චෛතසිකයන්ට අයත් කෘත්‍යයෝය. යම් අරමුණක් ගන්නා සිතක් හා උපදනා චෛතසිකයන් කරන්නේ ඒ සිතින් ගන්නා ලද අරමුණෙහි රස විඳීම, ඒ අරමුණට ඇලුම් කිරීම, ඒ අරමුණට විරුද්ධ වීම යන ආදියය. එබැවින් සිතින් ගන්නා අරමුණම ගන්නා බව චෛතසික ලක්ෂණයක් වශයෙන් කියන ලදී. සිත උපදනා ස්ථාන 6ක් ඇත්තේය. යම් කිසි ස්ථානයක සිත උපදී නම් ඒ සිත හා උපදින චෛතසිකයෝද ඒ ස්ථානයේහිම ඒ වස්තුවම ඇසුරු කරගෙන උපදී. එබැවින් සිත උපදින තැනම උපදන බව චෛතසික ලක්ෂණයක් වශයෙන් කියන ලදී. අන්‍ය සමාන රාශිය අකුසල රාශිය, ශෝභන රාශිය කියා චෛතසික රාශි 3ක් ඇත්තේය. සර්වචිත්ත සාධාරණ චෛතසික 7ය, ප්‍රකීර්ණක චෛතසික 6ය කියා අන්‍ය සමාන රාශියට අයත් චෛතසික තෙලසකි. අකුසල රාශියට අයත් චෛතසික තුදුසකි. ශෝභන සාධාරණ චෛතසික 21ය, විරත චෛතසික 3ය, අප්‍රමාණ චෛතසික 2ය, ප්‍රඥා චෛතසිකය යන චෛතසික 520 ශෝභන රාශියට අයත් චෛතසිකයෝය. ප්‍රශ්න 1. චෛතසිකයන්ගේ සාමාන්‍ය ලක්ෂණ 4 කවරහුද? 2. සම්ප්‍රයෝග වීමය යන්නෙහි තේරුම කුමක්ද? 3. චෛතසික සියල්ලම එක සිතක නූපදින්නේ කුමක් නිසාද? 4. සිතට පෙර පසුවී චෛතසික නූපදිය හැක්කේ මක් නිසාද? පහ සිත නිරුද්ධ වීමෙන් පසු චෛතසිකයෝ පවතිද්ද? හය සිතට කලින් චෛතසිකයන්ට නිරුද්ධ විය හැකිද? හත චෛතසික කොතෙක්ද? අට චෛතසික රාශි තුන කවරහුද? නමය ඒ චෛතසික රාශියට අයත් චෛතසික ගණන දක්වන්න. දෙවන පාඩම සර්ව චිත්ත සාධාරණ චෛතසික සත. පස්සය වේදනාවය සංඥාවය චේතනාවය ඒකග්ගතාවය ජීවිත ඉන්ද්‍රිය මනසිකාරයයි සර්ව චිත්ත සාධාරණ චෛතසික සතකි. සෑම සිතක්ම ඇතිවීමට මේ චෛතසික සත උවමනාය. කුසල අකුසලාදී වශයෙන් විශේෂයක් නොමැතිව සියලුම සිත්වල යෙදෙන බැවින් මේ චෛතසික සතට සර්ව චිත්ත සාධාරණයයි කියනු ලැබේ. පස්සය අරමුණෙහි සැපින ස්වභාවය පස්ස නම් වේ. සැපීම යනු අතරක් නොසිටින පරිදි ලංවීමය. එයට ගෑවීම යයිද කියනු ලැබේ. අඳුරෙහි අතගාන කෙනෙකුට දත හැකි වන්නේ අතේ ගෑවුන දෙයක් පමණකි. එමෙන් සිතට දැනෙන්නේද සිතෙහි ගෑවුන දෙය පමණකි. එබැවින් සිතක් හෙවත් දැනීමක් ඇතිවීමට දත යුත්ත හා සැපීමක් විය යුතුමය. සැපීමෙන් තොරව දැනීමක් නොවිය හැකි බැවින් මේ පස්ස චෛතසිකය සියලූම සිත්වලට උවමනා අංගයක් බව දත යුතුය. සිත පිළිබඳ වූ මේ පස්සය වස්තු දෙකක් එකට සැපීම බඳු සැපීමක් නොව සැපීම යන නාමයෙන් හඳුන්වන එක්තරා සූක්ෂම ස්වභාවයකි. තේරුම් ගැනීමට අපහසු චෛතසිකයකි. වේදනා ආරම්මණයෙහි හොඳ බව වූ හෝ නරක් බව වූ හෝ මධ්‍යස්ථ බව වූ හෝ රසය විඳින ස්වභාවය වේදනාව නම් වේ. චිත්ත පරිච්ඡේදයේදී සෝමනස්ස දෝමනස්ස උපේක්ඛා සුඛ දුක්ඛ යන නම් වලින් කියවුනේ මේ වේදනා චෛතසිකය. සංඥා ආරම්මණයාගේ ආකාරයේ ගන්නා ස්වභාවය සංඥා නම් වේ. ඒ දෙය අනිත් දේ වලින් වෙන්කොට හැඳින ගැනීමට උපකාර වන විශේෂ ආකාරයක් සෑම දෙයකම ඇත්තේය. අරමුණක් ගැනීම වශයෙන් සිතක් උපදනා කල්හි ඒ සිත සමග අරමුණේ ආකාරය ගන්නා සංඥා චෛතසිකයද සෑම කල්හිම ඇතිවේ. ඒ සංඥා කලින් ඇති වූ සංඥා අනුව ඒ දෙය හැඳින ගැනීමක්ද මතුවට හැඳින ගැනීමට සලකුණක් කිරීමක්ද වේ. ආරම්මණයාගේ ආකාරය ගැනීම හැඳිනීමක්ද වන බැවින් බොහෝ පොත්වල අරමුණු හැඳින ගන්නා ස්වභාවය සංඥාවයයිද කියා තිබේ. චේතනාව බැලීම් ඇසීම් කැම්පීම් යෑම් ඊම් දීම් ගැනීම් ආදී ක්‍රියා සිදු කිරීමේ උත්සාහය චේතනා නම් වේ. සත්වයන් විසින් සිදු කරන අප්‍රමාණ ක්‍රියා ඇත්තේය. ඒ හැම ක්‍රියාවක්ම සිදු කිරීමේ උත්සාහය චේතනා චෛතසිකයය. ප්‍රාණඝාත චේතනා අදත්තාදාන චේතනා දාන චේතනා යන ආදීන් අප්‍රමාණ චේතනා ඇත්තේය. චේතනා භාවයෙන් ඒ සියල්ලම චේතනා චෛතසිකය වශයෙන් සලකනු ලැබේ. යම්කිසි ක්‍රියාවක් සිදු කිරීමේ උත්සාහයක් ඇතිවන කල්හි එයට අනුකූලව සිතක්ද ඇතිවේ. ඒ ක්‍රියාව සිදු කිරීමට උවමනා චෛතසික රාශියක්ද චේතනාව අනුව එය හා බැඳී ඇතිවේ. චේතනාව ඒ සියල්ලට ප්‍රධානය. එබැවින් චේතනාව සෙන්පතියකු වැනියයිද කියා තිබේ. සෑම සිතක්ම ඇතිවන්නේ යම් ක්‍රියාවලියක් සිදු කිරීම වශයෙනි. එබැවින් සෑම සිතකම චේතනාව ඇත්තේය. ක්‍රියා සිදු කිරීමේදී චේතනාව ප්‍රධානය. අරමුණ ගැනීමේදී සිත ප්‍රධානය. කර්මයේ කියනුයේද මේ චේතනා චෛතසිකයටය. ඒකග්ගතාව. නොසැලෙන පරිදි සිත අරමුණෙහි මනාකොට පිහිටවන ස්වභාවය ඒකග්ගතා නමි. එක අරමුණක වුවද ඒ අරමුණ සිතට ගත හැකි, සිතින් සලකා ගත හැකි නොඑක් ආකාර ඇත්තේය. එක් වස්තුවක් දෙස එක් තැනක සිට බලන කල්හි ඒ වස්තුව එක් ආකාරයකින් පෙනේ. අන් තැනක සිට බලතහොත් ඒ වස්තුවම තවත් ආකාරයකින් පෙනේ. මෙසේ ස්ථාන සියයක සිට බලතහොත් එකම වස්තුව ආකාර සියයකින් පෙනේ. ඒ පෙනෙන සෑම ආකාරයක්ම ඒ වස්තුව සිතින් ගත හැකි ආකාරයෝය. එක් දෙයක් සිතින් ගැනීමේදී අරමුණෙහි ඇති ඒ අනේකාකාරයන්ගෙන් එක් ආකාරයකින් ඒ අරමුණ ගත යුතුය. කීප ආකාරයකින් එකවර එක සිතකට එක අරමුණක් ගත නොහැකිය. සිතට අරමුණු ගත හැකිවීමට අරමුණෙහි ඇති එක් ආකාරයක පිහිටිය යුතුය. ඒකග්ගතාවෙන් කරනුයේ අරමුණෙහි යම්කිසි එක් ආකාරයක පිහිටීමය. ඒ පිහිටීම නිසා සිතට එක් ආකාරයකින් අරමුණ ගත හැකි වන්නේය. අරමුණුවල අනේකාකාර ඇති බැවත් ඒකග්ගතාව නැති සිතකට අරමුණක් ගත නොහැකිය. එබැවින් ඒකග්ගතාව සෑම සිතකටම උවමනාය. සමාධිය යනුද ඒකග්ගතා චෛතසිකයට කියන තවත් නමකි. බොහෝ සෙයින් ඒ නම ව්‍යවහාර වන්නේ දියුණු වූ ඒකග්ගතාවයටය. ජීවිතේන්ද්‍රිය. චිත්ත චෛතසිකයන්ගේ ජීවන බලය, ජීවත්වීමේ ශක්තිය ජීවිතේන්ද්‍රිය නම් වේ. ආහාර පානයන්ගේ උපස්තම්භණයෙන් ශරීරය චිරකාලයක් ඇද නොවැටී පවතී. සිතේ පැවැත්මට උපකාර වන පිටතින් ගන්නා දෙයක් නැත. එහෙත් චිත්ත පරම්පරාවේ පැවැත්මට උපකාර වන යම් කිසි දෙයක්ද තිබිය යුතුය. එබන්දක් නැතිව නිවනට පැමිණීම දක්වා මේ චිත්ත පරම්පරාවට නොසිඳී නොපැවතිය හැකිය. නිවනට පැමිණීම දක්වා සත්වයාගේ චිත්ත පරම්පරාව පැවැත්වීමට උපකාර වන එයින් පාලනය කරන දෙය මේ ජීවිත ඉන්ද්‍රිය චෛතසිකය. එයින් කෙරෙන පාලනය නිසා චිත්ත පරම්පරාව මරණයනුදු නොසිඳී පරිනිර්වාණය තෙක් පවතී. මානසිකාරය. සිතට අරමුණෙන් ඉවත්වන්නට නොදී නැවත නැවත අරමුණු ගැනීමෙහි සිත යොදවන ධර්මය මානසිකාර නම් වේ. ප්‍රතිසන්ධියෙහි පටන්ම ක්ෂණයක් පාසා බිඳෙමින් අරමුණෙන් ඉවත්වන චිත්ත පරම්පරාව නී චෛතසිකය නිසා නැවත නැවත ඉපද ඉපිද අරමුණු ගැනීමෙහි යෙදෙන බව කියනු ලැබේ. මෙය තේරුම් ගැනීමට දුෂ්කර අප්‍රකට චෛතසිකයකි. තුන්වන පාඩම. ප්‍රකීර්ණක චෛතසික සය. විතක්කය, විචාරය, අධිමොක්කය, වීර්ය, ප්‍රීතිය, ඡන්දය කියා ප්‍රකීර්ණක චෛතසික සයකි. විතක්කය. අරමුණ කරා යන අරමුණට නගින ස්වභාවය විතක්ක නම් වේ. විතර්කය අරමුණට පැමිණෙන කල්හි එය හා උපදනා චිත්ත චෛතසිකයෝද එයට අනුව අරමුණට පැමිණෙති. එබැවින් චිත්ත චෛතසිකයන් අරමුණට පමුණුවන ධර්මය විතර්කයයිද කියනු ලැබේ. දුබල විතර්කය අප්‍රකටය. එය ප්‍රකට වන්නේ ඕනෑකමින් විතර්ක උපදවන කල්හිය. කල්පනා කිරීම යැයි කියනුයේ එසේ කිරීමටය. එතෙක් සිත නොපැමිණි තැන්වලට පැමිණවීමට නොදත්දේ දැන ගැනීමට කරනා උත්සාහයට කල්පනා කිරීම යැයි කියනු ලැබේ. විචාරය. විතර්කය පැමිණි අරමුණ පිරිමදින ස්වභාවය විචාරය නම් වේ. මෙහි අදහස් කරන පිරිමැදීම අරමුණෙහි ඇතිල්ලෙන අරමුණෙහි පැතිරෙන ස්වභාවයය. විතර්ක බලයෙන් අරමුණට පැමිණියා වූ සිත විචාරයේ බලයෙන් එහි පැතිරේ. ඔබා බලන්නාක් මෙන් කරයි. විතර්ක විචාර දෙකින් විතර්කය ඕදාරිකය, විචාරය සියුම්ය. එය අප්‍රකටය. ඕදාරික වූ විතර්කය ගණ්ඨාවකට පළමුවෙන් ගැසීම මෙන්ද, සියුම් වූ විචාරය පළමුව ඇති වූ ගණ්ඨානාදය අනුව පසුව ඇදෙන සියුම් හඬ මෙන්ද දත යුතුයැයි කියනු ලැබේ. මේ උපමාවෙන් විචාරය විතර්කයට පසුව ඇතිවන්නක්සේ හැඟෙන්නට පිළිවන. චෛතසික දෙකේ සැටි දැක්වීමට මේ උපමාව කියා ඇති නමුත් ඒ දෙක පෙරපසු නොවී එක්ෂණයකි ඇතිවන ධර්ම දෙකක් සැටියට තේරුම් ගත යුතුය. අධිමොක්කය. අරමුණේ සැටි විනිශ්චය කරගන්නා ස්වභාවය අධිමොක්ක නම් වේ. මේ චෛතසික නිසා එසේද මෙසේද කියා දෙතුන් පැත්තකට නොගොස් හරියට හෝ වේවා වැරදියට හෝ වේවා යැයි යම් කිසි එක් ආකාරයකින් සිතට අරමුණ ගත හැකි වන්නේය. මේ චෛතසිකේ නැතිනම් සිත හරියට අරමුණ අල්ලා ගැනීමට නොසමත් වෙයි. මෙයත් තේරුම් ගැනීමට දුෂ්කර අප්‍රකට චෛතසිකයකි. වීර්ය. කටයුත්තේ නොපසුබස්නා ස්වභාවය පටන් ගත්තේ සිදුවන තුරු ඉදිරියට යන ස්වභාවය වීර්ය නම් වේ. කායික වීර්ය, චෛතසික වීර්ය කියා වීර්ය දෙකක් ඇත්තේය. මෙහි අදහස් කරනුයේ චිත්ත වීර්යය. ශරීර ශක්තියට කායික වීර්යයයිද කියනු ලැබේ. එය චෛතසික ධර්මයක් නොවේ. ප්‍රීතිය. සිත පිනායන ස්වභාවය මලක් මෙන් ප්‍රබෝධ වෙන පිම්පෙන ස්වභාවය ප්‍රීති නම් වේ. මෙය ඉතා ප්‍රකට ස්වභාවයකි. ඡන්දය. ඒ ඒ දේවල් කරනු කැමැත්ත කිරීමේ ඕනෑකම ඡන්ද නම් වේ. මෙය ලෝභයට මදක් සමානසේ පෙනෙන චෛතසිකයකි. එහෙත් ලෝභයෙහි මෙන් ඇලෙන ස්වභාවයක් ඡන්දයෙහි නැත. ඡන්දය ඇලීමෙන් තොර වූ ඕනෑකමකි. අනේක ප්‍රකාර ඡන්ද ඇත්තේය. ලෝභ සහගත සිත්වල ඇතිවන ඡන්දය ලෝභයට අනුකූලය. ලෝභයට විරුද්ධ සිත්වල ඇතිවන ඡන්දය ලෝභයට විරුද්ධය. සර්වචිත්ත සාධාරණ චෛතසිකයන් මෙන් සෑම සිතකම යෙදෙන්නේ නැතිව කුසල අකුසල ලෞකික ලෝකෝත්තර ආදී සෑම පක්ෂවලටම අයත් සිත්වල සුදුසු පරිදි විසිරී යෙදෙන බැවින් මේ චෛතසික සය ප්‍රකීර්ණක නම් වේ. සර්වචිත්ත සාධාරණ චෛතසික සතය ප්‍රකීර්ණක චෛතසික සය යන මේ චෛතසික තෙලස අකුසල රාශියය, ශෝභන රාශියය යන රාශි දෙකට අයත් චෛතසිකයන් හා යෙදෙන බැවින් අන්‍ය සමාන නම් වේ. හතර වන පාඩම. අකුසල චෛතසික තුදුස. මෝහය, අහිරිකය, අනෝතත්පය, උද්දච්චය, ලෝභය, දිට්ඨිය, මානය, දෝසය, ඉස්සාවය, මච්චරියය, කුක්කුච්චය, තීනය, මිද්දය, විචිකිච්ඡාවයයි අකුසල චෛතසික තුදුසකි. මෝහය. අරමුණෙහි සැබෑ තත්වයේ වචන ස්වභාවය මෝහ නම් වේ. මේ මෝහය ඇසෙහි ඇති පටලයක් වැනි යයිද අඳුරක් වැනි යයිද කිය යුතුය. මේ නිසා සත්වයනට දුකම මිහිරක් හැටියට සැපයක් හැටියට පෙනේ. දුක් ඇතිවීමේ හේතුව වන තණ්හාව සැපයේ හේතුවක්සේ පෙනේ. දුක් නිවීම වූ සැබෑ සැපය නපුරක් සැටියට පෙනේ. සැබෑ සැප ලැබීම මහා දුකක් හැටියට පෙනේ. එබැවින් දුක නොදැනීමය, දුක ඇතිවීමේ හේතුව නොදැනීමය, දුක් නිවීම වූ සැබෑ සැපය නොදැනීමය, සැබෑ සැපයට පැමිණෙන මාර්ගය නොදැනීම යන මේවාට මෝහය යැයි කියනු ලැබේ. අවිද්‍යාව යැයි කියනුයේද මේ මෝහයටය. අහිරිකය පාපය පිළිකුල් නොකරන ස්වභාවය අහිරික නමි. මෙය පාපයට ලැජ්ජා නොවන ස්වභාවය යැයිද කියනු ලැබේ. අනෝත්තප්පය පාපයට බිය නොවන ස්වභාවය අනෝත්තප්පය නමි. අහිරිකය අනෝත්තප්පය යන මේ චෛතසිකය දෙක අකුසල පක්ෂයෙහි මහා බල දෙකකි. උද්දච්චය සිත සැලෙන ස්වභාවය ආරම්මණයෙහි මැනවින් නොපිහිටන ස්වභාවය උද්දච්ච නමි. මෙය සමාධියට විරුද්ධ ස්වභාවයකි. ලෝභය අරමුණක් හොඳ දෙයක් හැටියටගෙන එහි ඇලෙන ස්වභාවය ලෝභ නමි. එය අරමුණට ඇලුම් කරන ස්වභාවය යයිද කිය යුතුය. රාගය ප්‍රේමය ආලය ආදරය ආශාව ඕනෑකම යන වචනවලින් කියවෙන්නේද ලෝභයමය. දිට්ඨිය වරදවා දකින ස්වභාවය කාරණය වැරදි ලෙස ගන්නා ස්වභාවය දිට්ඨි නම් වේ. ඇති දෙයක් නැති සැටියටත් නැති දෙයක් ඇති සැටියටත් ඌ දෙයක් නොවූ දෙයක් සැටියටත් වෙන දෙයක් නොවන දෙයක් සැටියටත් හොඳ දේ නරක දේ ලෙසටත් නරක දෙය හොඳ දේ ලෙසටත් හොඳ විපාකයක් ඇති දෙය නරක විපාකයක් ඇති දෙයක් ලෙසටත් නරක විපාකයක් ඇතිවන දෙය හොඳ විපාකයක් ඇති වෙන සැටියටත් දක්නා ස්වභාවය වරදවා දකින ස්වභාවයය. දිට්ඨිය සම්මා දිට්ඨි මිච්ඡා දිට්ඨි කියා දෙපරිදි වේ. සම්මා දිට්ඨිය අනු කාරණේ ඇති සැටියට දක්නා නුවණය, මිච්ඡා දිට්ඨිය අනු වරදවා දක්නා ස්වභාවයය. මේ අකුසල චෛතසිකයන්හි දිට්ඨි යන නාමයෙන් දැක්වෙන්නේ මිච්ඡා දිට්ඨියය. මානය මම ලෝකයේ එක්තරා උසස් කෙනෙක් මිය යන ආදිය තමාගේ තත්වය තමා විසින්ම මැනගන්නා ස්වභාවය මාන නම් වේ. සෙය්‍යමානය සදිසමානය හීනමානය කියා මානය තෙවදෑරුම් වේ. තමා අන්‍යන්ට වඩා උසස්ය කියා ඇතිවන මානය සෙය්‍යමාන නම් වේ. තමා අන්‍යන් හා සමය කියා ඇතිවන මානය සදිසමාන නම් වේ. තමා අන්‍යන්ට වඩා හීනය කියා ඇතිවන මානය හීනමාන නම් වේ. මේ මානය උමතුකමක් මෙන් දත යුතුයයි කියා තිබේ. දෝෂය අරමුණට විරුද්ධ ස්වභාවය දෝෂයයි. ද්වේෂය යනුද එයට නමකි. එය සාමාන්‍යයෙන් නපුරු බව රළු බව ලක්ෂණ කොට ඇත්තකි. එය කීප ආකාරයකින් ඇතිවේ. ක්‍රෝධය කෝපය බය නොසතුට පිළිකුල අප්‍රසාදය යන නම් වලින් කියවෙන්නේ ඒ ඒ ආකාරයෙන් ඇතිවන්නා වූ ද්වේෂය. ශෝකයත් ද්වේෂය හා ඇතිවන්නකි. ඉස්සාව අනුන්ගේ සැපයට අනුන්ගේ සම්පත්තියට විරුද්ධ ස්වභාවය ඉස්සා නමි. ඊර්ෂ්‍යා යනුද එයට නමකි. මච්චරිය තමා අයත් දෙයක් අනෙකෙකුට අයිතිවීම නොයිවසන්නා වූද තමා අයත් දෙයකින් අනෙකෙකුට ප්‍රයෝජනයක් වීම නොයිවසන්නා වූද තමාගේ සම්පත්තිය වැනි සම්පත්තියක් අනිකෙකුට ලැබීම නොයවසන්නා ඌද තමාගේ සම්පත්තිය හඟවන්නා ඌද ස්වභාවය මච්චරිය නමි. මාත්‍ය යනුද එයට නමකි. ආවාස මච්චරිය, කුල මච්චරිය, ලාභ මච්චරිය, වන්න මච්චරිය, ධම්ම මච්චරියයි මච්චරිය පසක් බව ධම්ම සංගණියේ වදාරා තිබේ. කුක්කුච්ච, කළ පව්කම් ගැන හා නොකළ පින්කම් ගැනත් පසුතැවෙන ස්වභාවය කුක්කුච්ච නම් වේ. තීනය හා මිද්දය, සිතෙහි දුබල බව, චිත්ත වේගයේ හීන බව, සිතෙහි අලස බව තීන නම් වේ. චෛතසිකයන්ගේ දුබල බව, අලස බව මිද්ද නම් වේ. තීන මිද්ද ඇතිවීමෙන් සිත හැකිලේ, වීර්‍ය හීනි වේ, සමහර විට නිදිමතද ඇතිවේ. විචිකිච්ඡාව, අරමුණ පිළිබඳ වූ සැකය, විශ්වාසයක් නැති බව විචිකිච්ඡා නම් වේ. මෙය ශ්‍රද්ධාවට හා ඥානයටත් විපක්ෂ චෛතසිකයකි. මේ අකුසල කතාවෙහි විචිකිච්ඡා යනුවෙන් අදහස් කරන්නේ සාමාන්‍යයෙන් සියලුම කුසලයන්ටත් විශේෂයෙන් ධානාදී උසස් ධර්මවලටත් බාධක වූ සැකයෝය. නොදන්නා දේවල් පිළිබඳව එසේද මෙසේද කියා කාහටත් ඇති සැක ඇතිවේ. එය මේ විචිකිච්ඡා චෛතසිකය නොවේ. අකුසල විචිකිච්ඡා වන්නේ බුදුන් ගැන සැක කිරීම, දහම් ගැන සැක කිරීම ආදියය. පස්වන පාඩම, ශෝබන සාධාරණ චෛතසික 19. ශ්‍රද්ධා, සති, හිරි, ඔත්තප්ප, අලෝභ, අදෝස, තත්‍රමඤ්ඤතා, කාය පස්සද්දි, චිත්ත පස්සද්දි, කාය ලහුතා, චිත්ත ලහුතා, කාය මුදුතා, චිත්ත මුදුතා, කාය කම්මඤ්ඤතා, චිත්ත කම්මඤ්ඤතා, කාය පාග්ගුඤ්ඤතා, චිත්ත පාග්ගුඤ්ඤතා, කායුජ්ජුකතා, චිත්තුජ්ජුකතා යන මේ චෛතසික 19 ශෝබන සාධාරණ චෛතසිකයෝය. සද්දා, බුද්ධාදීන් කෙරෙහි විශ්වාසය, බුද්ධ ගුණය පිළිගන්නා ස්වභාවය සද්දා නම් වේ. එයට ශ්‍රද්ධාව යයිද කියනු ලැබේ, පැහැදීම යයි කියනුද ලැබේ. මේ ශ්‍රද්ධාව කුසල් කිරීමේදී මහා බලයකි. එය කුසලයන් ගන්නා ස්වභාවයෙන් අතක් වැනියයිද, සියලු සම්පත් ලබා දීම වශයෙන් ධනයක් වැනියයිද, සියලු කුසලයන්ට මුල්වන බැවින් බීජයක් වැනියයිද කියා තිබේ. සති, සිහිය සති නම් වේ. අකුසල පක්ෂයේ හිම ගමන් කිරීම, පැවතීම සත්වයාගේ සිතෙහි ස්වභාවයය. මේ චෛතසිකයන් සත්වයාගේ සිතට අකුසල පක්ෂයේහිම ගමන් කරන්නට නොදී කුසල පක්ෂයේහි පිහිටවීම සිදු කරනු ලැබේ. හිරි ඔත්තප්ප, පාපය පිළිකුල් කරන, පාපයට ලැජ්ජාවන ස්වභාවය හිරි නම් වේ. පවට බියවන ස්වභාවය ඔත්තප්ප නම් වේ. සත්පුරුෂයෝ මේ හිරි ඔත්තප්ප දෙක නිසා පවින් වැළකී මනා කොට හැසිරෙති. අලෝභ, අරමුණෙහි නොඇලෙන ස්වභාවය අලෝභ නම් වේ. අලෝභයෙන් යුක්ත වන සිත නෙළුම් පතෙහි දියමෙන් නොඇලී අරමුණෙහි පැවති. අලෝභය ලෝභයට විරුද්ධ ස්වභාවයකි. අදෝස, අදෝස යනු මෛත්‍රියය. එය ද්වේෂයට විරුද්ධ ස්වභාවයය. තත්‍රමඤ්ඤතා, එකට බැඳි උපදනා චිත්ත චෛතසිකයන්ගේ වේගයන් අඩුවැඩි වන්නට නොදී සමව පවත්නා ස්වභාවය තත්‍රමඤ්ඤතා නම් වේ. කාය පස්සද්දි, චිත්ත පස්සද්දි. කාය පස්සද්දි යන මෙය කායයයි කියන්නේ චෛතසිකයන්ටය. චිත්ත පස්සද්දි යන මෙහි චිත්තය කියන්නේ සෝබන චිත්තයටය. චෛතසිකයන්ගේ සංසුන් බව කාය පස්සද්දි නම් වේ. චිත්තයාගේ සංසුන් බව චිත්ත පස්සද්දි නම් වේ. මේ ධර්ම දෙක චිත්ත චෛතසිකයන් නොසංසුන් කරන අවුත්‍යාතාදී ක්ලේශයන්ට විපක්ෂ ධර්ම දෙකකි. කාය ලහුතා, චිත්ත ලහුතා. චෛතසිකයන්ගේ සැහැල්ලු බව කාය ලහුතා නම් වේ. සිතෙහි සැහැල්ලු බව චිත්ත ලහුතා නම් වේ. මේ චෛතසික දෙක රෝගියෙකුගේ ශරීරයෙන් චිත්ත චෛතසික බර බවට පැමිණවීමෙන් දුබල කර තීන මිද්‍යාදීන්ට විරුද්ධ ධර්ම දෙකකි. කාය මුදුතා, චිත්ත මුදුතා. චෛතසිකයන්ගේ මොළොක් බව කාය මුදුතා නම් වේ. සිතෙහි මොළොක් බව චිත්ත මුදුතා නම් වේ. මේ චෛතසික දෙක චිත්ත චෛතසිකයන් තද බවට, දලදඬු බවට පත් කරන දෘෂ්ටිමාන ආදී ක්ලේශයන්ට විරුද්ධ ධර්ම දෙකකි. කාය කම්මඤ්ඤතා, චිත්ත කම්මඤ්ඤතා. චෛතසිකයන්ගේ කර්මන්නේ භාවය කාය කම්මඤ්ඤතා නම් වේ. සිතෙහි කර්මන්නේ භාවය චිත්ත කම්මඤ්ඤතා නම් වේ. කර්මඤ්ඤතාවේ යනු ඕනෑම සියුම් කර්මාන්තයකට රත්‍රම් ඔරොත්තු දෙන්නාක් මෙන් කුසල ක්‍රියාවට ඔරොත්තු දෙන බවය. මේ චෛතසික දෙක චිත්ත චෛතසිකයන් ක්‍රියාවට අයෝග්‍ය කරන ක්ලේශයන්ට ප්‍රතිපක්ෂය. කාය පාගුඤ්ඤතා, චිත්ත පාගුඤ්ඤතා. චෛතසිකයන්ගේ ඒ ඒ ක්‍රියා විශේෂෙහි හුරු බව කාය පාගුඤ්ඤතා නම් වේ. සිතෙහි හුරු බව චිත්ත පාගුඤ්ඤතා නම් වේ. මේ චෛතසික දෙක චිත්ත චෛතසිකයන් ගිලන් බවට පමුණුවන, දුබල බවට පමුණුවන අශ්‍රද්ධාදී ක්ලේශයන්ට විපක්ෂය. කායුජ්ජකතා, චිත්තුජ්ජකතා. චෛතසිකයන්ගේ ඍජු බව, ඇද නැති බව කායුජ්ජකතා නම් වේ. සිතෙහි ඍජු බව චිත්තුජ්ජකතා නම් වේ. මේ ධර්ම දෙක මායා සාඨේයාදියට විපක්ෂය. මේ චෛතසික 19 විශේෂයක් නැතිවම සියලුම ශෝබන සිත්වල යෙදෙන බැවින් ශෝබන සාධාරණ නම් වෙති.